தம்மடா சரிடா பிரச்சனாக்கள் சார்ந்த தப்பகை சந்தித்துவக்கூடிய உலகம் பார்த்தோன்னா ගුවන් විදුලියට ශබ්ද පරිපාලනයේ හැටියට ක්‍රියාකාරී සහායකයෙක් ඉන්නකෙන්නේ. එනිසා ඔබට තිබුණා මේක පණිගත කිරීමේදී අපූර්ව සුදුසුකමක්. වඩා හොඳින් තාක්ෂණය භාවිත කරලා මේ වැඩේ කරන්න. ඔබලා නිකෝ ශබ්දාගාරයේ නිකෝ ස්ටුඩියෝ ඉන්න මර්වින් වෙස් කියන විශිෂ්ට ශබ්ද පරිපාලකයෙක්. ඔහු තමගේ පොදුවේ නැගිටිනවා මම දැකලා තියෙන එකම එක අවස්ථාවකදී. ඒ තමයි කපුගේ ගීතයක් පණිගත කරනකොට ඔහු නැගිටලා කපුගේට පොදුව දෙනවා වාඩි වෙලා. ඒ නිසා කපුගේ තිබුණ අනෙක් වෙනත් සංගීත කරුවන්ට නැගී වෙනත් ගායකයෙක් සුසුකවා මේ ශබ්ද පරිපාලකයෙක් වීම නිසා ඒකත් අපේ විශේෂත්වය. ඉෂාන් ගුණස් කපුගේ පොත්පත් සාකච්ඡාවලදී විතර කියපු කාරණයක් තමයි තමන් මාක්ස්වාදී කියන්නේ. තමන් මාක්ස්වාදී කියලා හඳුන්වනවා. නමුත් ඇත්තටම ඔහු යාන්ත්‍රික මාක්ස්වාදී නෙමෙයි. උපන්ගේ මාක්ස්වාදී නෙමෙයි. ඇලිස්ටෝනා සිල්වර් කියන මාතාව කපුගේ දෙකකට තමයි දාර්ශනික කියලා තියෙන නෙමෙයි. ඒ නිසා කපුගේට පුළුවන් වෙනවා සරස්වති ගීත ගායනා කරන්න මහමෙවුනා උයනේ පසක් කොට සිටි සද්ධර්ම මකරන්ද පිටක් නැති වගේ ගීත ගායනා කරන්න. ඒ කිසිවෙලක් නැහැ මට පිළිගන්නේ. මොකද අපේ රටේ කිසි කෙනෙක් උපන් ගී බෞද්ධවාදී ඉස්ලාදී වෙන්නේ නැහැ. එහෙමයි නැහැ ලෝකෝය. නමුත් කවදාකවත් කවුරුත් වර්ගවාදී ගෝත්‍රවාදී කියන්නේ නැහැ. ගෝත්‍රවාදී කියන්නේ නැහැ. ඔහුට උත්තරවාදී ඥාන භක්තියක් තිබුණා. මනුෂ්‍ය වර්ගයා කෙරෙහි පතන මහා දයාවක් තිබුණා. ඒ නිසා කවදාකවත් ගෝත්‍රවාදී වර්ගවාදී කියන පුළුවන්කමක් නැහැ. හැඟීමක ප්‍රතිපදාවේ දේශපාලනය කරමු කවුගේ යමුරු ප්‍රතිපත්ති විශ්ලේෂණයක් නෙමෙයි. ඉනිසාව හැඟීමෙන් තමයි දේශපාලනය තෝරගන්නේ ස්වල හඳුරු තෝරගන්නේ. නමුත් ඔහු කිසි දවසක ජනතාවට සතරවල හඳුරු කළ දුන්නත් නැති බවට මම හොඳම සාධිකයි. තමන් පැත්තට නැඹුරු වීම නිසා අන්තරාවර්ති වීම නිසා කවුගේ සමහර විට මේ සමාජ ප්‍රතිරෝධතාවන් මේ වඩවඩ මදුවිට ලැබුම් කරන්න පටන් ගන්නවා. ඔහුට තමන් අමතක වෙනවා. මහනමසේකර ගවියත් ඔය අභියෝගයෙන් මුණ දෙන හිටියයි. සේකරත් වරේ ජීවිතේ වැඩි මරණය ප්‍රාර්ථනා කරනවා. ඒක සේකරේ වැරැද්දක් නෙමෙයි. මේ සමාජයේ තියෙන ප්‍රතිරෝධතාව ඔබට සිද්ධ වෙන පමණයි. කවුරුත් මේ වැඩේ වෙනවා. නමුත් කිසි දවසක ඔහු ජනතාව සතුරු කඳවුරට නැගුම් ගත්තේ නැහැ. ඔහු හැමදාම ජනතාවගේ ප්‍රශ්න වලින් මිණෙන්නේ. ඔහු වෙලස්සේ ගොවීන් ඉඩම් අරගලේදී, පදවි ශ්‍රීපර ගොවීන් අරගලේදී විදිරෝ පතලේ පතල්කම් කරන කාර්යවලදී ඔහු සක්‍රියව සහභාගී වෙලා තමගේ කටහඬ නිරවෙන්නේ අරගලෙන් පරිත්‍යාග කරනවා. ඔහු ගොවීන් එක්කලා වාඩිලා ගායනා කරනවා. ඒ නිසා කපුගේ හැබැයිම ජනතා කලාකරු බලපත් වෙනවා. අවසානයේ කඩුවේ කපුගේ තමගේ කුටුම්බය අගලොර ස්ථාපනය කරනවා. ඔහු පරිචිත අගලොර තෝරා ගන්නවා. ඒ වෙනකොට අපේ දේශපාලන සමාජ අපේ වෙනස් වෙනවා. හැම බැරි කැටයකම මිලක් නියම කළ තියෙනවා. කපුගේ රටේ සමාජය මිලක් නියම කරනවා. ඒ සතවගේ ඇතම් විට සංකවයක් සිදු කියන සිද්ධ වෙනවා. නමුත් කපුගේ ඒ සාලියට පොදි ගහන වෙනුවට ඔහු කරන්නේ ඉන් වැඩි කොටසක් සුගත බාල සිල්වාගේ ශ්‍රේෂ්ඨ නාට්‍ය වේදියාට ප්‍රතිකාර ගන්න පරිත්‍යාග කරනවා. ඒක තමයි හැබැයි කපුගේ. මට හොඳට මතකයි 1983 අවුරුද්දේ කපුගේ දෙවන කැසට් පටේ මාවතේ ගීතේ ඒ කැසට් පටේ ඉස්පාදනය පිටුලන පස්සේ ඔහුට නිෂ්පාදන සමාගමේ කාලෙ ගිවි කොට ඉස්තාර එදා මාකේ කපුගේ ඉලගවන රාජිගේ හිටියා අසුර වැල්වන් දෙත හොල් සහෝදරේ සහෝදරී මිත්‍රේ මුගිදී කැඩිලා ඉක්කදී හොරුට හොයවත් තුනේ කපුගේ තමන් කමි තහවුරා දෙලට ගලිස්තා ඇචිදා ඒ මිත්‍රයාගේ වගේ හදාගන්න. කී රුපියල් 10,000 නෙවෙයි රුපියල් වල එක්තර සමාජ ශාලාව විලක් කියනවා. එහෙම කර හින්දු කර තුන්දා. ඔන්න කපුගේ හැඩය කපුගේ එහෙමයි. කපුගේ කවදාකද මිල මුදල් පස්සේ මිල මුදල් ගොඩනාව කෙනෙක් නෙමෙයි. මිනිස්සුන්ව කරෝගෙන මං කියවලා මොකද මිලක් ගේම් කරා කියලා. එහෙම මිලක් ගේම් නොකළා නම් මොකද වෙන්නේ? කපුගේ කනපත් එකම ඩායි ගිහිල්ලා තමන්ගේ දෙමෝපියනේ වතුතම් ප්‍රශ්නවල යන්න ඕනේ. නමුත් මේ අසමාන ප්‍රතිභාවකාරී කපුගේ එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒක උ සමාජ විරෝධීයි. ඒ නිසා කපුගේ මේ සමාජ ස්තරයෙන් ඉන්නවා. මම දැන් මේ කතාව අවසන් කරන්න මොකද වෙලාව? කපුගේ කියන්නේ කලාවට මනුෂ්‍යත්වයේ කීමේ අභියෝගය ජයගත කරගන්න. කලාවට මනුෂ්‍යත්වයේ කීමේ අභියෝගය ජයගත කරගන්නවායි සරල කපුගේ කියන්නේ. අවසන් වශයෙන් අපි මෙහෙම කියමු. මලක්නම් වැටේ වැදුන ගස මුදුන අනන්ත මල ඇති ඒ වෙනුවට තිබෙන කෝල් හන එහෙමයි දැනතන ඇසෙන මනුස්සෙක් නුඹ වගේ දකිනකොට.